තවස දිගින් පවන පසු දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල ගිගුම් සහිතව වර්ධනය වී එම වැසි පසුව බටහිර සහ වයඹ කරා පැතිර යන්නේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත ගති ඇතිවෙන ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු වම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නට ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. ශ්‍රීකුණා මළේ සිට කොතුවිල සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ප්‍රතිවාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. දිවයින වටවන අනිත් මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස දෙකින් පමණ පසු සතිය ගිගුරුම් සහිත වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. සුළං ඊශාන දිශෙන් හමන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 20ක් 30ක් පමණ වෙනවා. ගිගුරුම් සහිත වැටි ඇති වන විට තාවකාලිකව සුළඟේ වේගය 5 කිලෝමීටර 60ක් 70ක් පමණ ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාවක් පවතිනවා.